ಮಾಲಾಗಿನ ಮಗೆ ಉಡಾಯ ಮುತ್ತು ಮಾಲಿಗಾವಿನ್ ಮಾಗಿನ ಮಗೆ ಉಡಾಯ ಕಿರಿಮೂದು ಕಲಮಾಲಾಗಿನ ಮಗೆ ಉಡಾಯ ಮುತ್ತು ಮಾಲಿಗಾವಿನ್ ಮಾಗಿನ ಮಗಿ ಪೆಲ್ತೀಮಾ ಅಂದುರಿ ವಿಲೀಮಾ ತನಿಯೇ ಗಲೀಮಾ ಗಯಮಿ ಮಿಸೇ ಕಂದುಲೈಸಿನಾವೈ ಒಬಗೆ ಕಥಾವೈ ಗಮನಿ ಲತಾವೈ ಸಿಹಿವೇ ಅದೇ ಮಗಿ ಜೀವಿತಿ ಒಬೆನಿಸಾ ಎತ್ತ ಬಿಂದಿ ಅವದ ಒಬೈ ಆದರೆ ಮಟಲಂಬಿ ಮಾಗೆ ಸಿತೆ ಸನಸುಮ ಅತಿಬೇನ ಈ ಒಬಗನೈ ಆದರಿ ಸಕನಗ ಮಗಿ ಬಲ್ಪತಿ ಮಾ ಅಂದುರಿ ಬಿಲಿ ಮಾ ತನಿಯೇ ಗಲಿ ಮಾ ಗಯಮಿ ಮಿಸೇ ಕಂದುಲೈಸಿನಾವೈ ಒಬೆಗೆ ಕಥಾವೈ ಗಮನಿ ಲತಾವೈ ಸಿಹಿವೇ ಹದೇ ಒ ඔබ කී කතා රස කතා අද වාගේ සිහි වේලයි සනසුමයි ප්‍රියමාගේ සමදා විසේ සිත සිතා මම ඉන්නම් ලැබුණොත් වාසනාත ගන්නම් මගේ පැල්පති මා අඳුරි විලීමා තනී ගැලීමා ගයමි මෙසේ අඳුලයි සිනාවයි ඔබගේ කතාවයි ගමනේ ලතාවයි සිහිවේ හදී ආදරේ ඉදෝ ඉදෝ ඔය මැදුම මාගේ ಮಾರಿ ಬೆಲ್ಲಿ ಬೆತುಕಿಯನ್ನ ದೂಗಿಸಿ ಮಲೆ ಹೆಂದೆ ಬೇವಹಿನ ಬೆಲಾಗೆ ಮಗೆ ಮೀನಾದಲು ಮೇಲನ ಬೆಲಾಗೆ ಮಾವಿಲಾ ನಿಮಾವಿಲಾ ಮಲೆ ಹೆಂದೆ ಬೇವಹಿನ ಬೆಲಾಗೆ ಮಗೆ ಮೀನಾದಲು ಮೇಲನ ಬೆಲಾಗೆ ಮಲೆ ಹೆಂದೆ ಬೇವಹಿನ ಬೆಲಾಗೆ. ಅದು ಸಿರನಗಿನೇನ ನಿವನ ಉಗು ತಮ ಮಾಲೈ ಸುಮಿಹೀರ ಮವನ ಪಹನ ಉಗು ತಮ ಜೀವಿತೆಯೇ ಮಾಸುಂದೂರು ಮಿಹಿರಿ ಸಿಹಿನ ಉಗು ತಮ ಮೇನಿಯನಿ ಉಬಿದಿ ಕಾಯ ಆಸನ ವಂದಿನಿ ದನ ನಮ ಉಬಿ ಹಸರಲಿ ಉಬಿ ಕಂದುಲಲಿ ಮತದ ಕುರುದುಯಿ ಉಬಿ ಉದು ಹಸ ಉಬಿ ಅದು ಹಸ ಮತ ಕುರು ಕುರುದುಯಿ ಸಿರೂರ ಪುರ ಇವಯನಲೆ ಸುವಂದ ಸುಪುರುದುಯಿ ಸಿರಸ ನಾಮ ಮೀ ಉಬೆ ನಾಮಯ ಸದಾ ತಿರಿ ತುರುಯಿ ಮೇನಿಯನಿ ಅದ ಸಿವನ ಗಿನೇನ ನಿವನ ಉಬೆ ತಮ ಮಾಲೈ ಸುವಮಿಹೀರ ಮವನ ಪಹನ ಉಬೆ ತಮ ಜೀವಿತೆಯೇ ಮಾ ಸುಂದೂರು ಮಿಹಿರಿ ಸಿಹಿನೋಗ ತಮ ಮೇನಿಯನಿ ಉಬೇದಿ ಪಾಯ ಆಸಲ ಬಂದಿನಿ ದನ ನಮ ಬಂದಿನಿ ದನ ನಮ ಬಂದಿನಿ ದನ ನಮ ವಂದಿಮಿದನ ನಮ. ಲೋಬನೆ ದನ್ನಿ tetu la sandu payana re dilisi taruse tani vite vena pensusu සඳු පායනාරෙ දිලිසේ තරුසේ තනි වීත වෙනා පෙම් සුසු සහසේ හඬන අප හැඟු දුවන දන්නේ අප පැතු සහසේ හඬන අප හැඟු දුවන ಅಮ್ಮ ಅಮ್ಮ ಅಮ್ಮ ಅಂದ ಗಿಡುನ ಇರು ಗಿಡುನ මට කමක් නෑ තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ ඔබව සොයා බලන පැයේ දවස ගෙවා සිහිනරයි ඔබව සොයා බලන පැයේ මට සිතුනා ඔබට ප්‍රියේ කියන්නේ මේ රහසයි සිත කිලුණත් පිරිසුණත් මට කමක් නෑ කරු වැටුණත් මල් හැදුණත් මට කමක් නෑ ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ හමු වෙනවා දැස පුරා ඉනහෙනවා කතා කළා සිනාසුනා සිහිනෙන් මා අද දකිමි සඳ කිරුණත් ඉරු කිරුණත් මට කමක් නෑ තරු වැටුණත් මල් හැදුණත් මට කමක් නෑ ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ සඳ කිරුණත් ඉරු කිරුණත් තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ ඔබ මා ළඟ සිටිනව නම් කමක් නෑ කමක් නෑ කමක් නෑ සතයි සදා වෙන්නුවේ මද සිනහා රතු දෙතුලේ මට නොපෙනී අද හැකිලේ මද සිනහා රතු දෙතුලේ මට නොපෙනී අද හැකිලේ මගේ මලක් පිපී සුවඳ ಮುಂದಿನ ತಿರುನಾಸಿ ಮುಹುಲೇ ಸಿನಾರನೆ ಸಿದ್ದೇನು ನೀನೇ ಮಾಹಟ ಅದ ಮಟ ದೆನಿನುವಾಗಿ ತಾವತ್ ವಾರ ತಾವತ್ ವಾರ ಮಟ ಪಾಸಲ್ಯನ್ನಟ ರಕುನೊತ್ ಹರಿಮಾಗಿ ದಿಲುಂ ಮಲ್ಪಿಪುನು ತಿರಟ ದಿಗೆ ಪಾಸಲ್ ಗಿಯ ಕಾಲೇ ಬಾಲಿ ಮಲ್ವಗೇಸಿನ ಸುಳುಕಿಲ್ಲಂತ ಮತ ಕೈ ಮಗೆ ಬಾಲಿ ಪುಡಿ ಕಾಲಿ balala sudu menike mage menike aluya mahiru eliya wage me kulu mal adati suna ki adavata baduna tava me vattiya natai sitine නයි කාලෙකින් මේ ආවේ නැනේ ඇටත් වැඩි වෙන්නේ ළඟදි එනවා නම් කොහේ නිවාඩුව දැන් දැන් ළඟයි ගමින් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් මොකක්ද කියලාද දන්නේ එහෙ ගියේ නෑ ගමින් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් මොකක්ද කියලාද දන්නේ එහෙ ගියේ නෑ මා ඒ කතාව දන්නේ නෑ ඔයා රෝහිණි ඔයා විතින් මායදා දුරස් වෙලා ගියා ආදරේ අතීතයේ පාළු ප්‍රේම ලෝකයේ මානෙටින් සිටින් හැදූ හැටි නෑ ඔයා දන්නේ නෑ ගියාත වේදනා දිවි ආදරේ අගත් බලාහිනි රෝහිණී ගියාත නිකරණි දැන් සිටේ ඒවි දෝදෝ ඒවි දෝ එයා රෝහිණී ඔයා වෙතින් මායිදා දුනස් වෙලා ගියා ආදරේ අතීතයේ පාළු ප්‍රේම ලෝකයේ මානෙටින් සිටින් හැඳූ හැටි නෑ ඔයා දන්නේ නෑ ගෝරාගේ දස තැනගේ අසරල් ගීරාගේ ඉදිර ඉරා සඳ බිනි මේලාගේ අබලුවලා ඉහිරුණු වේලාගේ අඳුන පුරා අමරස බෑහිලා ඉඳුණු සෙනේ අඳුලලි පාවීලා ගන්නවා දනු බෙදනවා මස් මාළුත් කනවා බණත් අහනවා හිතුනොත් බොරු කියනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ අපි සංදු කරනවා සාමය සොයා දුවනවා වරදක් තේරුනාම හිසක් නමනවා අපි දුකත් විඳිනවා සමහරු සපත් විඳිනවා ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ දෙව් විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ විමන් වලින් බැහැලා සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහනේ ලනුත් අදිනවා දෙලි කැපෙනවා ඒ වට බෙහෙත් තියනවා මිනිස්සුනේ අපි මිනිස්සුනේ ඉරයි හතයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ එවන් මිනිස් හැඟුම් නිසානේ ඉරයි හතයි පායන්නේ අපේ ලෝකෙ පවතින්නේ එවන් මිනිස් හැඟුම් නිසානේ ඇතුළු ලෝකේ පිපී දින කාලයට පෙර ඇයි පරිදී යන්නේ හස පිණි සදරුවන්ගේ ලොව කෙලෙසන මිනිසුන්නේ සිසුන් කැළඹීලා නෙත අඳවීලා ඇයි තිරිසන් වන්නේ දෑස වන්දයෙහි පහන් මිරි මල් කැකුළු ලෝකේ සුවඳ දෙන කාලයට පෙර ඇයි පරවී යන්නේ වන් පොඩි සිතින් බඳනා මුදු මල් රොන් බිඳුවාගේ මාලිගාව කරන් මිනි මුතු වැනි දරුවන් දරුවාගේ දැස වන් දැයෙහි පහන් මිනි මල් කැකුළු දින කාලයට පෙර ඇයි පරවී යන්නේ දැස වන්දයෙහි පහන් මිනි මල් කැකුළු ලෝකේ පිපිසුවඳ දින කාලයට පෙර ඇයි පරවී යන්නේ මල්ලියේ කුඹුනේ දු දෙන්නාට දෙන්නා යාළුවෝ දුවමා වගේ නේද නෑ අම්මා වගේ දඟකාරලු කාගේලු දුවමා කිදු අම්මගේ දුනු වේ කළු පාටලු කාගේලු සැලුනා පිනිකට බිඳුනා සැලුනා පිනිකට බිඳුනා වාරලි නිරුළු බිහි කුපලුගි නැගුණු සීත වාරලි නිරුළු බිහි කුපලුගි ලිහිණි හඬින් මන්දාරම ලිහිණි හඬින් මන්දාරම සිරි සිරි ගාසලුනා නිකට බිඳුනා ඇසෙ පිට හිම කන්දින් කළුවරාව සමගින් ආදරේ පිනිකට පුදි සිරි සිරි ගාසලුනා පිනිකට බිඳුනා සිරි සිරි ආදරයක පිපි මල් සිනහ මෙතින් අතරේ කඳුලැල් තිබුණා සීමා වූ රහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඊළුව අද රජිනි මතකය මා සතු ඈත නොවේ මතකය අපගේ සීන ලොවේ නොසැලී නොබිනි වන තුරු පවතී සමා වෙන්න ඇතනම් වරදක් වෙලා මාගේ හන්සි ආදරයක පිපි මල් සිනහා මෙතන හතරේ කඳුලැල් තිබුණා සීමා පුරහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඔබේ ලොව අගරජිනි හන්සි ආදරයක පිපි මල් සිනහා මෙතින් හතරේ කඳුලැල් තිබුණා සීමා පුරහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඔබේ ලොව අගරජිනි ආදරයක පිපි මල් සිනහා මෙතින් හතරේ කඳුලැල් තිබුණා සීමා පුරහසක් තිබුණා අප දෙදෙනා පමණක් දන්නා ඔබේ ලොව අගරජිනි I'm not afraid to die. කඳු අතරින් ඔබේ රැස් අරගෙන වැසි වැටෙන්නේ වලා කුලින් සීතල අරගෙන පොළෝ තලේ පුදලා බන්න සුවඳ පඳුරු බැඳ පහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යද හිරු සඳු අතරේ බබලන රැස් පැතිරේ ලබනා ඔබේ කරුණා අප සිත් ඊරඳුනා හිරු සඳු අතරේ බබලන රැස් පැතිරේ ලබනා ඔබේ කරුණා අප සිත් ඊරඳුනා දෙක එක වාගේ තබා ගන්න සිත දැනුම නුවණ අපේ අදට ලැබෙනවද අතීතයෙන් අනාගතය වෙත යන ගමනට ආලෝකය වී ජීවේ අත්වල වනු මැන හිරු සඳු අතරේ බබලන රැස් පැතිරේ ලබනා ඔබේ කරුණා අප සිත් ඊරඳුනා හිරු සඳු අතරේ බබලන රැස් පැතිරේ ලබනා ඔබේ කරුණා අප සිත් ඊරඳුනා යලි හමු වෙමු ඉරු ඉරු වේවි අපි වෙන් වෙමු සඳු ගිරයිරි යලි හමු වෙමු යලි හමු වෙමු සැකයේ බිලීලා සුදුයේ හවා රැකවල් නැගී අප වටා උළුවී බුවා ඉරුගේලු වීදී අපි වෙන් වෙමු සඳු ගිරයිදී යලි හමු වෙමු යලි හමු වෙමු අඳුරේ බිලීලා රැය සීතලේ සිහිනේ උදා බුළුවේ මුමුණා සිනා සිහිනු ඉරුගේ බුවේ අපි වෙන් වෙමු සඳු ගිරයිදී යලි හමු වෙමු යලි හමු වෙමු විරු විරු වීවි අපි වෙන්දෙමු සඳුගීරයේදී යලි හමු වෙමු යලි හමු වෙමු සාමිනේ කොහොමද මේ විනේ වුනේ කරුණාව දකුවලා ඉසඳනු මෙන්න මේ පැනේ ආනන්ද වූසිතු අමුණාලන්න ගායනා කාරණා තවත් මතිසට දෙන්න සාමිනේ දෙන්න සාමිනේ දෙන්න සාමිනේ කාරණා තවත් මතිසට දෙන්න සාමිනේ හරෝහරා හරෝහරා කෙනෙක් යම් දෙයක් තම උත්සාහයෙන් කළා තවත් එක්කෙනෙක් එය සොරකම් කළා බලා තැනක් ගුණක් කිසිවක් නැති අය සොයා බලා දෙන්න සාමිනේ ඔවුනට දෙන්න කාරණා දෙන්න කාරණා දෙන්න කාරණා දෙන්න සාමිනේ ඔවුනට දෙන්න කාරණා හරෝහරා හරෝහරා haro hara haro hara haro hara haro hara අභිජාතියයි රටයි රැක දෙන කන්ද සාමිනේ සන්තෝෂයයි දුකයි ඔබ නම් කන්ද සාමිනේ සාමයෙන් සැපෙන් ජීවත් වෙන්න සාමිනේ මේ පැතුම් අපේ සපුරා දෙන්න සාමිනේ දෙන්න සාමිනේ දෙන්න සාමිනේ මේ පැතුම් අපේ සපුරා දෙන්න සාමිනේ හරෝහරා හරෝහරා haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara haro hara

අද දින සදා සිතමි සැනසෙනු ඔබ ගැන ඔයා මාව හැරලා නොයා සෙවන ලෙමි දුක හෝ සැපේවි වෙන් වී ගියේ නෑ ඔබ මලගින් සිටියා මතකයි මට වේදනා දුන්නේ නෑනි ඔයා මා බිලුවෙන් ඔබේ සංකල්පනා ජීවිතයේ මැකිලා නොයනා සුදු සීමා නොවු ආදරේ මාගේ සිරියාවති ඔයා මා බැහැරදා සෙවන ලෙවි දුක හෝ සැපේවි වෙන් වී ගියේ නෑ ඔබ මලගින් සිටියා මතකයි මට මාගේ සිරියාවති ඔයා මා බැහැරදා නොයා සෙවන ලෙවි දුක හෝ සැපේවි වෙන් වී ගියේ නෑ